දන්නේ නැහැ මේ පළාත් සභාවේ එකකට මේ මධ්‍යම ආණ්ඩුවේ සෞඛ්‍යම තියෙන්න ඕනේද කියලා. ඒ අනිත් එක මේවා 2014 වෙනකොට හදලා ඉවරයි. මුදල් දුන්නේ මහින්ද රාජපක්ෂ රජේ. දැන් එහෙම නැතුව මේවා නිකන් හරියට මේ අසින් පාත් වුණා වගේ 8 වෙනි දැන් පස්සේ ආශ්චර්යයක් වුණා වගේ දැන් මේගොල්ලෝ එකතු වෙලා ඒගොල්ලෝ විවෘත කරගෙන ඒගොල්ලෝ කතා කරගෙන ඒගොල්ලන්ට ඕනේ දේවල් කරගන්න අන්න එහෙම වැඩ පිළිවෙලක් තමයි යන්නේ. මේ අපි කියන්නේ විවෘත කරගත්තට කමක් නැහැ. හැබැයි ඒ ගෞරවය දෙන්න ඕනේ. ඒවට මුදල් ප්‍රතිපාදන වෙන් කරපුවාට ගෞරවය දෙන්න ඕනේ.